I wish you all the blessings with the blessings of the Triple Gem, the Buddha, Dhamma and Sangha. Today you gathered here for a special meritorious act, offering dana to the Mahasangha. The purpose is that Mrs. Anuja Vikramarajji hopes to bless her children, especially Mr. Lanka, who is celebrating his birthday. On behalf of Mahasangha, I wish you all the best. Have a very successful, happy birthday. Sadhu, sadhu, sadhu. හොඳයි පින්තුනි අනුජ මෝනා ලක්ෂ්මන් මහත්මයා තමගේ ආදරණීය දරුවන්ගේ සාර්ථකත්වය ජීවනය නිතර ප්‍රාර්ථනා කරමින් මේ වගේ තින්දහම් නිරතුරුව සිදු කරනවා. ඉතින් අද දින විශේෂයෙන්ම තමන්ගේ පුතුණුවන්ට ලංකා පුතුණුවන්ට ආශිර්වාද කරන්නටයි උපන්දිනයට සෙත් පතන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. ඒ වගේම අසංග පුතුණුවන්ට සුපන් පුතුණුවන්ට ඒ වගේම තිරෙන දියණියට ඔබ හැම දෙනාටම එක වගේ ආශිර්වාද කරන්නටයි මේ උතුම් තිංකම සිදු කරන්නේ. මහා සංඝරත්නයට දානේ පූජා කරලා පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ පින්වත් දරුවන් හැම දෙනාගේම අනාගතය සඵල කරගන්නට සාර්ථක කරගන්නටයි මේ සියලු පින්කම් සිදු කරන්නේ. ඒ නිසා මහා සංඝරත්න වෙනුවෙන් අප ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන දරුවනේ ආශිර්වාදයෙන් ලක්ෂ්මන් මහත්මයාට අනුජනවන්ට ඒ වගේම විශේෂයෙන් මේ පින්වත් දරුවන්ට නිරොග්ව නිරෝගීව තව බොහෝ කාලයක් තමගේ අනාගතය සාර්ථක කරගනිමින් සිය දෙමෝපියන් සමග සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. First of all, we are going to observe five verses. For that, please say Namo Tassa three times. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Satin is the exalted one, the worthy one, the supremely enlightened one. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Saṅghaṃ saraṇaṃ gacchāmi. Homage to the Buddha, homage to the Dhamma, homage to the Sangha. Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. A second time I go to the Buddha for refuge. A second time I go to the Dhamma for refuge. A second time, I go to the Sangha for refuge. Satiyanti Buddhaṃ saraṇaṃ gacchāmi. Satiyanti Dhammaṃ saraṇaṃ gacchāmi. Satiyanti Sanghaṃ saraṇaṃ gacchāmi. At that time, I go to the Buddha for refuge. At that time, I go to the Dhamma for refuge. At that time, I go to the Sangha for refuge. Five phrases, Panchasila. Pānāti pātā vēramane sikkhā padaṃ samādhiyāmi. I undertake the training to refrain from taking life. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training to restrain from stealing. Kāme sumicchācārā vēramane sikkhāpadaṁ samādhiyāmi. I undertake the training to restrain from sexual misconduct. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training to abstain from false speech. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training to abstain from intoxicating drinks and drugs causing heedlessness. Sadhu, sadhu, sadhu. Friends in the Dhamma, now, first of all, we are going to offer these items to the Supreme Buddha, contemplating on his noble qualities. By the power of offering these things to the Blessed One, may you be well, happy and peaceful. Especially, may Mr. Lanka have a very successful, healthy, happy birthday by the power of the Triple Gem, the Buddha, Dhamma and Sangha. Most honorable members of the Mahasangha, dear devotees and friends in the Dhamma, now you have prepared the first portion of the offerings to the Supreme Buddha. Let's recollect the qualities of the Buddha and power of the Buddha, his wisdom and also his compassion. Thinking about the great qualities of the Supreme Buddha, let's offer all these items to the qualities of the Buddha. If the Buddha is present here, how happy we are, how grateful we are. Thinking the same qualities, same intention, let's offer all these items to the qualities of the Buddha. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Itipiso bhagavā arahaṁ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sārati sattā deva manussānaṁ buddho bhagavāti බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බුතානේ සුඛදිඨිතං ශාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා ගනසාරම් පදින්දේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජ මං වන්න ගන්ධ ගුණෝ පේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං උප්පන්මිලායාති යථායිදම් මේ කායෝ තථායාති විනාශ භාවන් අධිවාසේතු නෝ බන්තේ පානියං උපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්දම අධිවාසේතු නෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්දම අධිවාසේතු නෝ බන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්දම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි අනුජනවන ආදරණීය දරුවන් මේ හැම දිනකටම ආශිර්වාද පිණිස ස්වාමීන් වහන්සේලා සෙත්පි සංඝහරණ කරලා ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ධර්ම සංඝ කියන දේවල් ආශිර්වාදයෙන් ඒ වගේම අද සිට කරා වූ මේ උතුම් පින්කමේ ආරසයෙන් මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ සීලාදී ප්‍රතිපත්තිවල බලයෙන් අනුජනවනට අස්වන් මහත්මයාට ඒ වගේම මේ ආදරණීය දරුවන්ට ලංකා පුතුණුවන් ඒ වගේම අසංක සුපුන් තිලිනි සමිතා දියණි ඇතුළු මේ හැම දෙනාටම බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේලා සෙත්පිරිස සජ්ජහනා කරලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ කුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාතාතෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගාලි අඩ්ඩ පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක් කෙත්ත tang lokan sati sena sanje vanje na pato tang ratanante yanne tena sanje vanje na pato tang ratanante yanne tena sanje vanje na pato tang ratanante yanne yang kin kin tan idava purang va sanghe suvaryam ratanam panitam nano samannatti tathagatena idam tibunde ratanam panitam etena sanchena suvanti hotu අමතං පනීතං යදඤ්ඤ ගාසංඛ්‍ය මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින් චේදං පිදම්මේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නංචි සම්භවං විරන්ත ආයතිකේවවස්මින්තේකේන වේජා අවිරුල්හිංචන්දානිම් පන්ති දේරාය ආයං පදීපෝ ඉදම්පි සංජේ රතනං පනීතං නේතේන සංජේන සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසවෙච්ච සංකෝ වයෝජ සෝජෝජ සුවචෝ චංස මුදු අනති මානී සන්තුල්ස ගෝච සුබරෝච අම්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිපනෝච අම්පතම්බෝ කුලේ සුවනනු කින්දෝ නච කුන්දං සමාචරේ කිංචි හේන විඤ්ඤෝ පරේ උපවදේයුං සුඛිනෝ වාකේමිනෝ හන්තෝ සන්තේ සන්තා භවන්තු සුඛිතන්තායේ කේචි පාන භූතන්ති කානුකතෝලා දෙණ්ඨා වායේව අන්දෙණ්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතා වා සංභවේසේවා සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා නබරෝ පරං නිකුන්දේත නාතිමඤ්ඤේත කන්තචිනං පංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤන්ත දුක්ඛ මිඤ්ඤය මාතා යථා නියං කුන්තං ආයුසායේක කුන්ත මනුරක්ඛේ එවං පි සම්බුතේසෝ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං මුන්දං අදෝච කිරියං ච අසංවාදං අවේරං අසපන්තං තිඩ්ඩං චරං නිසින්නෝ වා සයානෝ වා යාවකංස විගත බින්දෝ ඒතං සතින් අදිට්ඨය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දෙඩ්ඩින් අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේ සුවිනීය ගේදං නහි ජාතු ගම්බසීරං පුනරේති සීතේන සංච වංජේන සන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වජ්ජේන හෝතු තේ ජය මං ඛණ්ඩං සම්දීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනංසතු මාතේ මවත්වං පරාය සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ නක්ඛංසයක්ඛ භූතානං නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ. Okay dear friends in the Dhamma, now we are going to think about the meritorious act that you did at this moment. This is the most important time of this meritorious act. When we offer something to the Mahasangha, the highest benefit that we receive throughout offering dana to the Mahasangha is that the occasion to listening to what the Blessed One explained. The Supreme would explain the path of liberation, the path of happiness. On this path, you know the very first skill. According to Buddhism, the very first skill that we have, active listening. Buddha explained the very first quality of our spiritual path is that in Pali language, chuvaka, that we should be gently spoken. That is very important. If we have no this skill, we have no path of liberation. On the path of liberation, the very first skill is that active listening, we should be gently spoken. If you make a child, this is the first skill that you should show to them. That is very important. If you don't have this skill, you have no education, you have no spiritual development. The very first skill is that active listening. Buddhism says it as suvaca. Suvaca means being gently spoken. When we have this skill, we are ready to listen to the spiritual path. All the doctrines that the Blessed One explained for 4 to 5 years can be summarized on one thing, which is happiness. Happiness is the main purpose of everyone who was born in this world. We do everything in the name of happiness. Happiness completely depends on our spiritual development. Buddha says, sabbam paravasan dukkham, sabbam attavasan sukham. If our things depend on outside world, that happiness can change anytime. Sabbam attavasan sukham. If something is in our control, that is the nature of our happiness. If outside persons and things control us, at least our devices control us, actually we have no real happiness. We should understand whether my devices control me or I control my devices. If we are controlled by our devices, outside persons or things, that happiness can change any time. Therefore, if we can control our mind within us, that is the real nature of our happiness. Here, Buddha explains 3 things in our spiritual development. The very first thing is discipline in our speech and behavior, especially practicing 5 precepts. Practicing 5 precepts is the first step of our spiritual development. abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from foolish speech, and abstaining from intoxicating drinks and drugs. This is the five vices. If someone can practice these five qualities, it means we have no sufferings, no regrets. Nobody can criticize us. We are proud of our character. No one can criticize us if we can practice these five things. Buddha says, if a person practices these five things, he gives the fearlessness to the world. He gives the metta or loving kindness or compassion to the world. That is why Buddha says, Abhyandeti, Abhirandeti, Abhyahajandeti. If a person practices these five qualities, we have no fear, no doubt about him. And also, if you practice these five qualities, your parents, your brothers and sisters, your friends have no fear, no doubt about you because of your good character. You know, in this world, if anywhere is a problem, it means they don't practice these five things. If someone can practice these five things, actually, the world is very peaceful. That is why always Buddhism encourages us to practice these five things, five places. That is the very refuge in our life, practicing Panchasila or five places. And the next step of that practicing loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. We mostly suffer because of anger. Buddhism explains the path of reducing anger. How do we control our anger? By practicing loving kindness meditation. Contemplating on thus, may all beings be well, happy and peaceful. Our happiness depends on the duration of practicing loving kindness meditation or concentration meditation, Samatha Bhavana. Buddha says, as a wise person who was born in this world, the highest qualities that we can practice are Samatha Vipassana, concentration and insight meditation. Here, it is very important to practice loving kindness meditation. The more we practice loving kindness meditation, the more we overcome anger. The more we overcome anger, the more we are happier. And also, the highest quality that the Buddha explained is that practicing mindfulness, being aware of the present moment, living in the present moment. When we think something which happened in the past, we immediately understand the past experience has ceased. When we remember something which will be happening in the future, we immediately understand that future hasn't come yet. Because we are mindful, we are living in the present moment. Always we keep our attention in the present moment. According to Buddhism, the highest quality that we should have, that mindfulness, being aware of our body and mind. This is the way how we make a refuge within us. Here, Buddhism has explained the importance of practicing breathing meditation or Anapanasati Bhavana. Our real success depends on our happiness. Our happiness completely depends on the duration of practicing breathing meditation. When we breathe in, we are aware that now I am breathing in. When we breathe out, we understand now I am breathing out. If you are able to increase the duration of practicing breathing meditation, this is the real success of our spiritual life. Even though we have no friends and relatives, although we don't use devices, we have made a refuge within us by practicing breathing meditation with mindfulness. Finally, we should understand our real success completely depends on practicing breathing meditation. We mostly worship the Buddha. We say that I go to the Buddha for refuge. A second time I go to the Buddha for refuge. A third time I go to the Buddha for refuge. Here we are confident in that Saddhati Tathagatassa Bodhim, Buddha's message. Although we worship the Buddha, if we don't believe in Buddha's message, actually we really don't worship the Buddha. If we trust in what the Blessed One explained, that is the real way how we pay our respect to the Buddha. Buddha explained, Ekhayano ayam vikriyama gosattana visuddhya. Practicing mindfulness is the only way for the liberation of beings. Practicing mindfulness is the only way for the getting rid of suffering. Practicing mindfulness is the only way for the real happiness. Here, the place where we should be confident. Finally, we understand mindfulness is the best friend. If you are mindful, it means we have a best friend. If we are not mindful, it means we have lost our best friend. We mostly find best friends from the outside world. Actually, in the outside world, there are no real best friends. Our real best friend is our mind. It is not just mind, but mind with mindfulness is the best friend. The way how we make a best friend within us is that adding mindfulness to our breathing, our breath. Then everywhere we have our best friend since we practice mindfulness using breathing meditation. When we breathe in, we are mindful. When we breathe out, we are mindful. And finally, we understand the past has ceased. The future hasn't come yet. I live in the present moment. That present moment also arises and ceases at the moment. On this path, the very first step is that practicing generosity, you are always generous. Buddha says, Peti mudaran vindati data. He who has a generous heart gains a lot of happiness. That is why you are always happy. Always you are generous. You are ready to offer something to Mahasangha. You are ready to offer something to someone always. As the result of practicing generosity, you meet the Kalyana Mitra, spiritual relationship, spiritual friends. And we find the path, as I mentioned earlier, on the path of liberation. The very first skill is that active listening, or suvacha, we should be gently spoken. When we are gently spoken, we immediately meet the message of the Buddha, since we are ready to listen into what the Blessed One explained. And also we find the path, very first step is that practicing five precepts, then samatha bhavana, or practicing loving kindness meditation, and the highest quality is that practicing breathing meditation with mindfulness. Mindfulness is our best friend. Buddha says, let's live happily among the people, those who are angry. Let's live happily without anger among the people, those who are angry. Let's live happily without greed among the people, those who are greedy. Let's live happily without ignorance among the people, those who are ignorant. This is our skill. This is our success. This is the way how we practice the Buddha's message. Finally, we live like a lotus flower. You know, lotus flowers, already in the mud and water, they come over the mud and water. They bloom with woody smell and beauty. But they don't have mud or water. We also should be like that. We live in the ordinary society, in this society, but we don't associate with their negative thoughts such as greed, anger and delusion. We purify our mind from greed, anger and delusion by practicing the Buddha's message. This is the highest way that we can develop our happiness. Finally, our happiness completely in our hand. If you find your happiness from outside persons and things, that happiness may change anytime. Not only that, that happiness will end with suffering. If our happiness is in our hand, it means we can control our happiness. That happiness is the real happiness. That is why the Blessed One says, Sabbam attavasan sukham. If there is something in your hand, that is the real happiness. Practicing spirituality is that making the refuge within us in our life. That is the path that the Supreme would explain. Okay, dear friends in the Dhamma, you are so fortunate having this sublime message of the Buddha. We have received a very real life. Our life is so blissful since we have received the Triple Gem, the Buddha, Dhamma and Sangha. If we know the real of our life, actually we have not only one day, a birthday once a year. We can celebrate every day like a birthday, not just once a year. If you know the value of your life, you can celebrate every day like your birthday. We have received a very blissful, rare chance in this life, having the Buddha's message, the dispensation of the Buddha. Okay, friends in the Dhamma, you can be happy about your meritorious act that you did. You offered dana to the Mahasangha with and great devotion to the Triple Gem and listening to Pirit chantings and also listening to Buddha's message. By the power of the merits that you accrued through all these activities, may Mr. Lanka have a very happy birthday, and also may these merits receive guardian deities and angels too. May they protect you too. With that intention, let's transfer these merits to guardian deities and angels to recite in the gatha. Ettavata ca amhehi sambhadam punya sampadam sambhe deva anumodantu sambha sampattim. Ettavata ca amhehi sambhadam punya sampadam sambhe deva anumodantu sambha sampattim. Ettavata ca amhehi sambhadam punya sambhe deva anumodantu sambha sampatti sindhiya. Let's share these merits with your departed relatives too. By the power of this spirituality that you accrued through all these activities, may our departed relatives also rejoice with this merit. May they have blissful life. Finally, may they also attain the supreme bliss of liberation, Nibbana. With that intention, share this merit with your departed relatives to recite in the gatha. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ By the power of his spirituality that you acquired, may you be well, happy and peaceful. May your all wishes may be successful. Finally, may all of us attain the final bliss of liberation. හොඳයි අනුජනවන දරුවන් ඔබ ඉමහත් ශ්‍රද්ධාවෙන් මේක කම සිද කළේ ත්‍රි ලක්ෂ්මන් වික්‍රමාරච් මහත්මත් අනුජනවනත් මේ විහාරස්ථානය පමණක් නෙවෙයි මේ ප්‍රදේශයේ විහාරස්ථාන රැසක් ඇසුරු කරමින් ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ විහාරස්ථානවලට තමන්ගේ දානය කැප කළා පරිත්‍යාග සීලව කටයුතු කරන පින්තුන් එනිසා ඔබ ජීවිත කාලයක් පුරාම සිදු කරන පින්කම් නිතර නිතර සිහිපත් කරන්න එය දානයක් විතරක් නෙවෙයි චාගාන පස්සනාවක් විදිහට ඔබට වඩන්නට පුළුවන් එනිසා ඒ සීළු පින්කම් වලින් අප බලාපොරොත්තු වන්නේ අපේ ශ්‍රද්ධාව දියුණු කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුළදීම අපට ලබන්න පුළුවන් ඉහළම දියුණුව ලබන්නටයි ඒ වගේම සසර ගමන පුරාවත් අපේ සුගතිගාමීව මේ වගේ පින්වත් දරුවන් ලබාගෙන නිවන් දකින්න අතුරුම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නටයි අප බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබේ පින නිසාමයි මේ වගේ නිරෝගිමත් දරුවන් ලබාගෙන ඔබ මේ වගේ ජීවිතයේ සාර්ථකත්වයට පණ යන්නේ. ඉතින් ඒ සාර්ථකත්වයේ පිටුපස්සේ තියෙන ඔබ කරන යහපත් කටයුතු පින්කම් ඒ ගැන හිතලා තම තමන් සතුටටපත් වන්න රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිච්